නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනේ ඉතින් පින්වත්නි සතර සතිපට්ඨානේ අපි ඉගෙන ගත්තා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා අපි හිත පහදවා ගත්තා ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපං අකුසල් නූපදවන්ත උපං අකුසල් ප්‍රහාණය කරවන්ත නූපං කුසල් උපදවන්ත උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය අපි ශ්‍රවණය කළා හිත පහදවා ගත්තා ඊළඟට ඡන්දචිත්ත වීරිය වීමංසා කියන සතර ඍද්ධිපාද ගැන ඇහුවා. හිත පහදවා ගත්තා. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගැන ඇහුවා. පංච ඉන්ද්‍රිය. හිත පහදවා ගත්තා. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්ම පහ ගැනත් ඉගෙන ගත්තා. හිත පහදවා ගත්තා. අද ඊටාම සුන්දර දහම් කරුණක් ඉගෙන ගන්නවා බෝධිපාක්ෂික ධර්ම වලින්. සත්බොජ්ජංග පිළිබඳව තමයි ඉගෙන ගන්න. මේ සත්බොජ්ජංග ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ මේ සත්බොජ්ජංග වඩන්ට අපිටත් ඒ මාවතට පිවිසෙන්න පුළුවන්. තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරා තිබෙන විදිහට බොජ්ජංග ධර්මිය වෙඩි වෙඩි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රත්නිය හතක් තියෙනවා. ඒ රත්න හත පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. කොමක්ද මේ රත්න හත? ඒ වනාහි සත්බුද්ධංග. බුද්ධ ශාසනයේ මාණික්ක හත. ශක්තිති රජතුමාට පහළ වෙන සත්ත්ව රත්න වගේ බුදු කෙනෙකුට පහළ වෙන මහා මාණික්කයත තමයි බොජ්ජංගහත. ඒ බොජ්ජංගහත ලෝකෙට පහළ වෙන්නේම බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුරජාණන් වහන්සේ පහළ නොවීමෙන් බොජ්ජංගහත ලෝකෙට පහළ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වීම හා දුර්ලභ ශ්‍රේෂ්ඨ කාරණාව. මේ බොජ්ජංගහත බුදුරජාණන් වහන්සේ හිරු මඩලන මේ දෙන හිරු රස් මාලාව වගේ මේ බොජ්ජංගහත හත ඉර මඩල බැස යද්දී හිරු රසක් නැති වෙනවා. මේ බුද්ධ ශාසනය පිරිහිනවා කියලා කියන්නේ මේ බොජ්ජංගහත ගැන කතා කරන එකක් නැති වෙනවා. මතකෙත් නැති වෙනවා. දන්න කෙනෙකුත් නැති වෙනවා. බොජ්ජංගහත දන්නේ නැහැ. බුද්ධ ශාසනයේ හරහා අමාගෙන ආපු සුලඟක් අද අපේ ඇඟේ වැදෙනවා වගේ තමයි මේ බොජ්ජංගහත ගැන මේ කතා කරන එක. ඔබට මේ බොජ්ජංගහත ගැන අහන්න ලැබෙනවා කියන එක. මේ බොජ්ජංගු ඉතාම ශ්‍රේෂ්ඨයි. දෙගිතින් මා විසින් එසේ වර්ණනා කරන බුදුරජාණන් වහන්සේගේ වචනෙන් වර්ණනා කරන ලද ඒ බොජ්ජංගහත කියලා කියන්නේ මොකක්ද? බොජ්ජංග සංයුත්තේ කියලා සංයුත්තනිකායි දැන් පින්වතුනි ඔය සතර සතිපට්ඨානය ගැනම විස්තර තියෙන වෙනම සූත්‍ර පෙළක් තියෙනවා. ඒකට කියනවා සතිපට්ඨාන සංයුත්තේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැනම විස්තර තියෙන මේ සූත්‍ර කොටසක් තියෙනවා සම්මප්පදාන මේ සංයුත්තේ. ඊළඟට අතර ඉරිදිපාද ගැන විතරක්ම තියෙන සූත්‍ර පෙළක් තියෙනවා. ඒකට කියන්නේ ඉද්ධිපාද සංයුත්තේ. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගැනම තියෙන මේ සූත්‍ර පෙළක් තියෙනවා ඉන්ද්‍රිය සංයුත්තේ. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල ධර්ම ගැන සූත්‍ර තියෙන කොටසක් තියෙනවා බල සංයුත්තේ. ඊළඟට අද අපි කතා කරන බොජ්ජංග ගැනම තියෙන සූත්‍ර පෙළක් තියෙනවා ඒකට කියනවා බොජ්ජංග සංයුත්තේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තොරතුරු තියෙන සූත්‍ර පෙළක් තියෙනවා මග්ග සංයුත්තේ. සංයුත්තනිකායේ පස්වෙනි පොත්වහන්සේගේ පළවෙනි පොත්වහන්සේ තුල මේ පළවෙනි පොත්වහන්සේ දෙවෙනි පොත්වහන්සේ තුල වැඩිපුරම විස්තර කරන්නේ සත්‍ය ස්පූති පාංශික ධර්ම. සංයුත්තනිකායේ 5 වෙනි වර්ගයේ 5 වෙනි පොත් වහන්සේගේ 1-2 කියලා පොත් දෙකක් තියෙනවා ත්‍රිපිටකයේ. තනිකර විස්තර කරන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඒ සූත්‍ර කියවලා තමයි ඒ ඇසුරෙන් තමයි මා ඔබට මේ විස්තර කරන්නේ. ඔබටත් පුළුවන්. ඒ උතුම් දේශනා පරිවර්තනය කළ තියෙන සරලයි සිංහලයට. ඒ පොත් වහන්සේලා කියවන්න පුළුවන්. ඔබම දැනම හදාගන්න. මා වනායි මේ ප්‍රවේශයක් විතරයි දෙන්නේ. බුද්ධ ශාසනයේ මෙවැනි වූ මාණික්‍ය තියෙනවා කියලා කියා හිතීමක් මේ කරන්නේ. ඔබ සොයාගෙන යන්න. ඉතින් පින්වත්නි, භික්ෂු සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ අහනවා, බොජ්ජංගා බොජ්ජංගාති බන්ති උච්චති චිත්තාවතානුකෝ බන්ති බොජ්ජංගාති උච්ඡන්ති इति. ස්වාමීනි, බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා, ඇත්තටම මොකද්ද මේ බොජ්ජංග කියන්නේ? බෝධාය සංවත්තන්ති තිකෝ බික්ඛු තස්මා බොජ්ජංගාති උච්ඡන්ති. අවබෝධයට උපකාර වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙනවා කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියන්නේ. ආර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංග හතක් තියෙනවා. සත්‍ත බොජ්ජංග. මේ බොජ්ජංග ගැන ඔබ දැනටත් දන්නවා. මොකද අපි ධම්මානුපස්සනාවේ බොජ්ජංග කියලා වෙනම විස්තර කළා. කුමක්ද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සැලකිය යුතු විදිහට යම් දැනුමක් තියෙනවා ධම්මානුපස්සනාවෙන් ඔබ ඉගෙන ගත්තම ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉද බික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමේ. සති සම්බොජ්ජංගේ වදනවා විවේකයේ ඇසුරු කරගෙන, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන, නිවන ඇසුරු කරගෙන, නිවන කෙරෙහි යොමු වන විදිහට. විවේකේත නැඹුරු, විරාගේත නැඹුරු, නිරෝධේත නැඹුරු, නිවනට නැඹුරු විදිහට සති සම්බොජ්ජංගේ වදනවා. මේක තමයි සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ. මොකද්ද මේ සති සම්බොජ්ජංගේ කියන්නේ? පින්වතුනි, එහි අර්ථයම සිහිය කියන එක. සිහිය කියන එක තමයි අර්ථය. ඒ කියන්නේ කොමද්ද සිහිය? සතර සතිපට්ඨානී සිහිය පිහිටවන එක. සතර සතිපට්ඨානී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ සතර සතිපට්ඨානී සිහිය පිහිටවනවා. මේ සතිපට්ඨානෙ මෙයාගේ පවතින්නේ විවේකයට නැඹුරු වෙලා. කටයුතු බහුල කෙනෙක් වෙන්නේ නැහැ මෙයා. මෙයාගේ හිතේ කාය චිත්ත විවේක ඇති කරනවා මේ සිහිය පිහිටවීමෙන්. ඒ වගේම නොයල්ම පිනිස පවතිනවා. ඊළඟට මේ කෙලෙස් නිරුද්ධ වීම පිනිස පවතිනවා. ඊළඟට නිවනට නැඹුරු වෙලා පවතිනවා මේ සතර සතිපට්ඨානයේ මෙහා සිහිය පිහිටවන එක. අන්න සිහිය නිවනට නැඹුරු වෙලා වැඩෙනකොට ඒකට කියනවා සති සම්බොජ්ජංගය. එහෙනම් සති සම්බොජ්ජංගයේ භාවනාවසෙන් වඩන්න ඕන කියලා කෙනෙක් වදනවා නම් එයාට වදන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙම තමයි. ඒක නිවනන මුල් කරගෙන වදනවා. දැන් සාමාන්‍යයෙන් සමහර අය හිතනවානේ අර ඕන එයාට පොඩි ස්ට්‍රෙස් ගතියක්, මානසික ආතතියක් එයාට આવොත් එයා කල්පනා කරනවා දොස්තරලා කෙනෙකුට භාවනා කරන්න. ඒක ආනාපානසති වඩනවා. මොකරි භාවනාවක් කරනවා. එයා ඒක කරන්නේ මේ අර රෝගියක් ගැන හිතලා. ඒ ආනාපානසති භාවනාව සති සම්බොජ්ජංගේ වෙන්නේ නැහැ. ඊළඟට දොස්තරලා කියනවා ඔයාගේ ඇඟ පතර බාර වැඩි. ඒ නිසා ඔයා හත්මන් කරන්න. එතන මෙයා සක්මන් කරනවා. එතන මෙයා හිතනවා මේක මගේ සක්මන් භාවනාව කියලා. ඒක සති සම්බොජ්ජංගේ වෙන්නේ නැහැ. විවේකයේ ඇසුරු කරගෙන, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙමි. සිහිය වඩනවා. ඒක තමයි සති සම්බෝධ්‍යංගය. සතර දුකින් නිදහස් වීම මුල් කරගෙන ආතාපි සම්පජානෝ සතිමා කිලිස් තව තවා සිහිනුවණින් යුක්තව කය ගැන, වේදනාවන් ගැන, සිත ගැන ධර්මතා පිළිබඳව සිහිය පිහිටවනවා. සතර සතිපට්ඨානයි. ආන්න සති සම්බුද්ධංගය. ඊළඟට මේ විදිහටම ධම්මවිචේ සම්බුද්ධංගය. ධම්මවිචේ සම්බුද්ධංගය කියන්නේ ඒ වාගේ සතර සතිපට්ඨානෙ හිත පිහිටනවා කියන්නකෝ. එහෙම සිහිය පිහිටවනකොට මෙයා හොඳට ඒ සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තුළ මෙන්න නීවරණ ඇති වෙන හැටි, මෙන්න නීවරණ නැති වෙන හැටි, මෙන්න භාවනාව ඇති වෙන හැටි නැති වෙන හැටි, සමාධිය ඇති වෙන හැටි නැති වෙන හැටි, මෙන්න මේ ධර්මය අනිත්‍ය වෙන හැටි, මෙන්න හේතුඵල ධාමයෙන් හටගත් හැටි, මෙන්න තමාගේ වසඟේ පවත්න්න බැරි හැටි කියලා අර සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවනකොට ආනාපාන සතිය ඇසුරින් හෝ අසුභ භාවනාව, ඉරියාපත, ධාතු මනසිකාර, නවසීතික මුඛකින් හරි නැත්නම් වේදනාවන් පිළිබඳව හෝ හොඳට දකිනවා, විමසනවා. දැන් ආනාපාන සතියේ සිහිය පිහිටවනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස සිහිය පිහිටවන එක. හුස්ම රැල්ලේ ස්වභාවය විමසන එක ධම්මවිචේ සම්බෝධ්‍යංගේ තයිත්. ඇතිවීම නැතිවීම, නීවරණ ඇතිවීම නැතිවීම, අනිත්‍ය වී අනේක, සමාධිය ඇති වෙන නැති වෙන හැටි. එතකොට ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ එහෙම නැත්නම් විමසීම, විපස්සනා, විමසා ඉදිරි පාදේ ප්‍රඥා ඉන්ද්‍රිය, මේ විමසන ගතියයි ධම්මවිචේ සම්බෝධ්‍යංගයට. හොඳට මේවා විමසන්න පුළුවන් නේ සීහ පිහිටියොත්. එහෙන නිසා සති සම්බෝධ්‍යංගයේ තියෙන කෙනාටම ධම්මවිචේ සම්බෝධ්‍යංගේ වැඩෙනවා. ඒ කියන්නේ ඒ නුවණින් විමසීම තියෙන්නේ නිවන අරමුණු කරගෙන. දැන් විමසීම කියන්නේ අපි දැන් කේසාලෝමානකා දන්තාතචෝ කියලා කය ගැන විමසනවානේ. ඉතින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය ඊටත් වැඩි විමසනවානේ. කොහොමද මේවට ලේ එන්නේ? ස්නායු කොහොමද? ධමනේ මොනවද? ශිරා මොනවද? ඊළඟට මේකේ ක්‍රියාකාරීත්වය මොකද කියලා කයේ කොටස් 32ක් නෙවෙයි අංශුවක් ගානේ හොයනවා. අංශුවක් ගානේ විමසනවා කයේ. කාය විද්‍යාව කරන කෙනා. ඊළඟට වේදනා නාශක දෙන කෙනා කොච්චර විමසනවාද ඖෂධ වීදී. ඊළඟට මානසික වෛද්‍යවරු එයාගේ මනස සිතිවිලි බැලන්ස් කරන්න කොච්චර දේවල් විමසනවාද. ඒකට ඒ අයගේ විමසීම ඊළඟ අලුත් සොයාගෙන කොච්චර විමසීමද. ඒ විමසීම් ධම්මවිචේ සම්බෝධ්‍යංගේ නෙවෙයි. ඒතු ඒ විමසීම තියෙන්නේ විවේකයේට ඇසුරු කරගෙන, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධයේ ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා නෙවෙයි. එනං සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවන සති සම්බුද්ධංගේ තියෙන කෙනා තමයි ධම්මවිචේ සම්බුද්ධංගේ වෙදෙන්නේ. දැන් ධම්මවිචේ සම්බුද්ධංගේ ගැන ඔබට තේරෙනවා. ඒ තමයි හොඳට නොනින් සිහිය පිහිටවනකොට මේ ධර්මතා විමසන්නත් යාගේ හිත හුරු වෙනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇති වෙන නැති වෙන, ඒ වගේම කයේ ස්වභාවය, උෂ්ම රැල්ලේ ස්වභාවය, ඉරියව්වල ස්වභාවය, ජීවිතයේ ස්වභාවය හිතෙන් විමසනවා. මේකයි ති ධම්මවිචේ සම්බෝධ්‍යංගයට. ඊළඟට පින්වත්නි, ඔන්න දැන් මේකේන සීය පිහිටවලා මේ විමසන්න ගන්නකොට තමයි මෙයාට කුසල් අකුසල් තේරෙන්න ගන්නෙ. හොඳ නරක යහපත් අයහපත් තේරෙන්න ගන්නෙ විමසීමත් එක්ක. චුල්ල තේරෙනවා මේන්න කුසල්, මෙන්න කුසල්, මෙන්න වැඩි යුතු දේවල්, මෙන්න නොවැඩි යුතු දේවල්, මෙන්න ඔබ ඉන්න තැන, මෙන්න ඔබ යන්න ඕන තැන, ඒ ඔක්කොම හිතට අරමුණ වෙන ධම්මවිචේ සම්බෝධ්‍යංගයත් එක්ක. එතකොට අකුසල් දුරු කරන්ට, කුසල් උපදවන්ට වීරිය ඇති වෙනවා. එහෙනම් නුවණ විමසීම යෝනිසෝ මනසිකාරී තියෙන්න ඕන වීරිය තියෙන්න. එතකොට ඒ වීරිය තියෙන්නේ විවේකයේ අසුරු කරගෙන, විරාගයේ අසුරු කරගෙන, නිරෝධයේ අසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා ආර්ය සත්‍ය අවබෝධයේ මුල් කරගෙන තියෙන්නේ. ආන්නේ වීරියටි කියන නම තමයි ආර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංගයක් වශයෙන් වීරිය තියෙනවා කියන අර්ථයෙන් වීරිය සම්බුද්ධංගය කියලා කියනවා. හොඳට තේරුම් ගන්න පින්වත්නි මේවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පිරිත් පොත කියනකොට පිරිත් පොත සජ්ජායනා කරනකොට උපාසක අම්මලා සාමුදුරුවොත් ආ කියනවනේ මේ සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතා භාවිතා බහුලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මතති කියලා බොජ්ජංග පිරිත් කියනවනේ. ලේ දුකක් වුණාම බොජ්ජංග පිරිත්ෙන් කොහොමදත් සිත්පතනවනේ. එතකොට ඒ වෙලාවේ තමන් මේ දහම් කරුණු අහලා මතක තියාගෙන ඉන්නවා නම් ලෙඩ ඇඳේ ඉඳින් මේ බණ සිහි කරන්න පුළුවන්. එහෙනම් සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ කියනකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන විදිහට සති සම්බොජ්ජංගේ වදාලා. බුදුරජාණන් වහන්සේ බහුලව වැඩුවා. භාවිතා කළා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසමයි බහුලව වැඩිම පවතින්නේ. මේක තමයි මේ දේශනා කරන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගෝ ආනන්තේ ඒ අර්ථේනවා. දහං කරුණු විමසීම, ධර්මතා විමසීම, අනිත්‍ය වශයෙන් විමසීම මේ කියන්නේ. ඒ භාවිතා කළොත් බහුල වශයෙන් කළොත් එහෙම නිවන පිණසමයි පවතින්නේ. අර බොජ්ජංග පිළිත තේරෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් පිරිතක් ඇසීමට වඩා පිරිති අර්ථය තේරුනොත් කය පිනා යනවා. සමහරට රෝගේ නැතිවෙලා යනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කරුණු. එතකොට දහං ධර්මතා විමසන ධම්මවිචේ සම්බුද්ධංගේ තියෙන කෙනාටම වීරිය උපදිනවා. ඒ වීරිය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තියෙන එකක් නිසා ඒ වීරිය සම්බුද්ධංගය කියලා කියනවා. තොර සාමාන්‍ය මිනිසුන්ගෙත් වීරිය තියෙනවනේ. ගෙවල් දොරවල් නඩත්තු කරගන්න, ගෙවල් හදන්න, අඹදරුව පෝෂණය කරන්න, රැකී ආරක්ෂා කරන්න, අලුත් සොයා ගැනීම කරන්න, ඊළඟට ණයතුරුස් ගෙවන්න, ධානේ උපයන්න, ඉඩකඩම් උපයන්න, යාන වාහන ගන්න හරි වීරියක් තියෙනවනේ. දිවා රාත්‍රී නොබලා මහන්සිනේ එක පොඩි පාන් කෑල්ලක් ගන්න කාලා මේ ගමන් බිමන් යන්නේ. සැන්විචස් එකක් කාලා ජීවිතේ ගෙවන්නේ ඒ වගේ ලොකු වීර්යයක් කරනවානේ මිනිස්සු හම්බ කරන්න. ඒ වීර්ය විවේකයට නැඹුරු වෙලා නැහැ. පීඩාවෙන් ඉන්නේ. විරාගයට නැඹුරු වෙලා නැහැ. ඇලීම් එක තියෙන්නේ. නිරෝධයට නැඹුරු වෙලා නැහැ. නිරුද්ධ වෙන්නේ රැස් වෙනවා එක එක දේවල්. නිවනට නැඹුරු වෙලා නැහැ. සසර තමයි. ඒ නිසා ඒ වීර්ය සම්බොජ්ජංගයක් වෙන්නේ. එහෙනම් සතිපට්ඨානේ වදන්ඩ හුරු වෙච්ච නුවණින් විමසන්ඩ හුරු වෙච්ච කෙනා තමයි විරිය සම්පෝච්ඡංගේ පිටාන්නේ. සතිපට්ඨානේ වදන්ඩත් වීරිය කොහොන? ඒ වීරිය ආරම්භය. සියෙන් යුතු ධම්මවිජේ සම්පෝච්ඡංගෙන් යුතු වීරය නිවනටම ඉලක්ක වෙවි යනවා. අන්නේ විරිය සම්පෝච්ඡංගේ විරිය සම්බොජ්ජංගය. ඊට පස්සේ මේ විදිහට හොඳට සිහියෙන් හොඳට ධර්මයේ විමසමින් වීරියෙන් හිතව සතර සතිපට්ඨානයේ දෙනකොට ඊටකොට මෙහෙම කරනකොට අර ඉස්සරට වැඩි උනන්දු වැඩිනේ. සිහිය පිටන වැඩිනේ. කරුණු කාරණා තේරෙන වැඩිනේ. ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය උපදින්නේම තව තව ධර්මයේ හැසිරෙන්න, තව තව සතිපට්ඨානයේ යෙදෙන්න, තව තව අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවන විදිහට සසර දුකින් එතර වීම පිණිසම මෙයා තුල ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය නිවනට උපකාරයි. ප්‍රීතිය කෙනෙකුට හටගත්තේ නැත්නම් එයා යමක් එක දිගට කරගෙන යන්නේ නැහැ. නිරස වෙනවා ඒක. එපා වෙනවා, අත්හැරෙනවා. ප්‍රීතිය ඇති වෙන්නේ නැත්තම්. සතුට ප්‍රීතිය එයා තුළ උපදිනකොට එයාට හරි ලේසි, තාතාව කරගන්න යන ලේසි. එහෙනම් නිවන් මාර්ගේ ප්‍රීතියෙන් ගමන් කරනවා. මේක වෙන්නේ සතිපට්ඨාන හිත පිහිටීම, දහං කරුණු වැටහිම, වීරිය තමා තුළ වෙඩි වෙඩි යෑමත් එක්ක උපදින ප්‍රීතිය. අන්න ප්‍රීති ශපේ තමා තුළ ඉපදුනාට පස්සේ එය ඒ ප්‍රීතිය විවේකයේ ඇසුරු කරගෙන තියෙන්නේ, විරාගයේ ඇසුරු කරගෙන තියෙන්නේ. රාගයත් එක්ක බැඳීමත් එක්ක මොහු වෙච්ච ප්‍රීතියක් නෙවෙයි ඒක. ධර්ම මාර්ගයේ හැසිරීමත් එක්ක ඇති වෙන ප්‍රීතිය. ඊට පස්සේ නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ආන්නේ ප්‍රීතිය කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. දැන් මිනිස්සුන්ට ප්‍රීතිය ඇති වෙනවනේ. එකපාර විහිළු කතාවක් අහනකොට, ජෝක් එකක් අහනකොට, හරියට ප්‍රීතිය. මඟුල් ගෙදරක අපේ ඔක්කොම ප්‍රීතිය. පොඩි පාටි එකක් තිබ්බොත් හරි ප්‍රීතිය. ඇහෙනකොට සනීපයි. මැච් එකක් දිනුවොත් ආයි ප්‍රීතිය. ඊට පස්සේ ආන්ව පෙරළුණොත් ඒ ප්‍රීති. ඉතින් මේ විදිහට ප්‍රීතියෙන් මානසය වාසය කරනවා. විභාගේ පාස්සීම ප්‍රීතිය, තමන් ආශ කරන දෙයක් ලැබීම ප්‍රීතිය. පොය ප්‍රීතිය කියන්නේ මේ පොඩි ළමයෙකුට අයිස්ක්‍රීම් එකක් දුන්නත් ප්‍රීතිය කියනවා. චූටි දෙයක් සතුට කරන්න පුළුවන්. ඒ ප්‍රීතිය විවේකයක් ඇසුරු කරවන්නේ නැහැ. ඒ ප්‍රීතිය නොයල්ම පිණිස පවතින්නේ, ඇල්ම පිණිස පවතිනවා. ඒ ප්‍රීතිය නිරුද්ධ කිරීම නිසා පිණිස නෙවෙයි, කෙලෙස් රැස් කිරීම පිණිස පවතිනවා. ඒ ප්‍රීතිය නිවන පිණිස නෙවෙයි, සසරට හේතු වෙනවා. එනිසා ඒ ප්‍රීතිය කවදාවත් බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඒකයි ඒකාය නොයම් භික්ඛවේ මග්ගෝ කියලා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානේ වදාළේ. ඒකයි බෝධිපාසික ධර්ම පටන් ගන්නකොටම සතිපට්ඨාන හතරින්ම පටන් ගන්න. කායानुපස්සන, වේදනानुපස්සන, චිත්තानुපස්සන. එතකොට ඒ ප්‍රීතිය එයාට නිවනට උපකාර වෙන විදිහට හිතේ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස පවතිනවා. හරි ප්‍රීතියක් තියෙන්නේ. ඒ අතීතයට හිත යන්නේ, අනාගතේ පතපතා ඉන්නේ, වර්තමානයේ ධර්මය දකිනකොට එයන් ප්‍රීතියට. ඒ උත්මයන්ගේ ප්‍රීතිය, මේ බොජ්ජංගේ වදන උත්මයන්ගේ ප්‍රීතිය මොහෙන් පාපේනෝ. මොන හඳ වගේ. දකින්නකොටම කෙනෙක් හිතනවා මේ අමෘතේ වළඳලා. ප්‍රීති සම්බොජ්ජංගේ වළඳලා. ඒ නිසා මනාව සිනිදු කිසිනලඳ මනාව උපදමනන්ද නැත රන් කඳක් ශ්‍රී සාරිපුත්‍ර යනාචි බදලන බුද්ධංග වල ප්‍රේසා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් බදලන බුද්ධංග වල ප්‍රේසා ඒ උත්තමයන්ගේ මොහොනේ අංශු මාත්‍රික සෝකේනේ ඇස්වල අංශු මාත්‍රික සෝකේනේ වචනේක අකුරක සෝකේනේ අපේ ජීවිතේ පුරාම සෝකේ. පූයර් ගාල මෝන ලක්ෂණ කරලා සැරසිලා දිලිසෙන වස්ත්‍ර ඇඳගෙන මිනිස්සු අඬනවා, සෝක කරනවා, වැළපෙනවා, hina වෙනවා වගේ පින්න ලැස්ස ඇතින් අඬනවා. ඔය ලෝකේ මේ බොජ්ජංග වදනම යෝගහවචරයෝ බොජ්ජංග වදන භික්ෂුහු බොජ්ජංග වදන ආර්ය ශ්‍රාවකයා ප්‍රීතියෙන් කාලය ගත කරනවා. නහසෙලාට ඒක භාවනාවකින් සමාධි උපද්දනවා වගේ සතිපට්ඨාන තුළින් ප්‍රීතිය උපද්දවන්න පුළුවන්. ඒ සද්දුක නැහැ. සමහර වෙලාවට මේ ප්‍රීතියම ආහාරය කරගන්නවා. පීචි බක්කා බහිසාම දේව ආභස්සරායත ප්‍රීතිය අනුභව කරන ආභස්සර දිවියෝ වගේ දානෙ නැති වුණත් මගේ පුත්‍රයාණන් වහන්සේ ප්‍රීතිය අනුභව කරනවා. ප්‍රීතිය අනුභව කරනවා. එතකොට පින්වත්නි, ඔන්න අපි ඉගෙන ගත්තා සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ. ඒ ප්‍රීතියෙන් යුතුව මේ භාවනාව කරගෙන යනකොට ධම්මගේ හැසිරෙනකොට කය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. බරක් නැහැ. සැහැල්ලු වෙනවා කියන එක තේරුම් ගන්න බර කියන එක තේරුම් ගන්නකො අපිට වගකීම් පැවරෙනකොට, ණයතුරුස් වෙනකොට, ඊළඟට හැම පැත්තෙම චෝදනා එනකොට කාය බර වෙනවා, හිත බර වෙනවා. කිසි සැහැල්ලුවක් නැහැ. සමාජයේ ඒසි දාගත් ඒසි කාමරේ ඉන්නේ, ෆෑන් දාගෙන ඉන්නේ, ටීවී කම්පියුටර් හැමතැනම තියෙනවා, හොඳට යානවාන තියෙනවා. නමුත් බරයි. හිතට කායට බරයි. සැහැල්ලුවක් නැහැ, සැනසෙල්ලක් නැහැ, වේලාවකට නිින්ද යන්නේ නැහැ. හිත සැහැල්ලු නැහැ. ඉඳගත් තැනින් නැගිට ගන්න බැහැ. නිදාගත් ඇඳෙන් නැගිට ගන්න බැහැ. පියවරක් තියලා අනිත් පියවර ඔසවා ගන්න බැහැ. එක තැනක ඉඳ බැහැ. මේ ඔක්කොම මනුෂ්‍යයන්ගේ ජීවිතයේ තියෙන බර. චේතනාවලින් සිටිලි වලින් එයාගේ හිත ගොඩාක් බර කරනවා. මඟුල් ගෙදරක උනත් එහෙම. සැහැල්ලු නැහැ, බරයි. ඊට පස්සේ අතපය විසික කරනවා. දඟලනවා, නටනවා, බොරුවට හිනා වෙනවා, අකහක ගානවා. කෑම මේස පෙල්ලනවා. බෝතල් කඩනවා, කුඩු වෙනවා. කහමරා ගන්නවා. මහා බරකින් ඉන්නේ, පීඩාවකින්. සතර සතිපට්ඨානෙ හිත වඩන ශ්‍රාවකයා තුල මේ බොජ්ජංග ධර්මයේ වැඩෙන එකත් එක්ක සතර සතිපට්ඨානෙ සිහි පිහිටවනවා, ධර්මතාවය විමසනවා, වීර්යයෙන් යුතුව ප්‍රීතියෙන් යුතුව නිවන් මාර්ගයේ ගමන් කරනකොට හරි සැහැල්ලුවක් ඇති වෙනවා. බරක් නෙවෙයි. දැන් අපි යමක් කරගෙන යන්න බර නෙන්නේ. එක සැහැල්ලු වෙනවා. යම් ප්‍රතිපදාවක් ගමන් කිරීමේදී සැහැල්ලු වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවමයි. දැන් අපි පුංචි කාලේ ඉගෙන ගන්න පටන් ගත්තා. මොන්ඩිසෝරි ඉඳලා ඉගෙන ගන්න නැත්නම් ඉපදුන දා ඉඳලා ඉගෙන ගත්තා කියන්නකෝ. ඉගෙනගෙන අපි සැහැල්ලු වුණාද? තව තව බර වැඩි වුණාද? මගේ අම්මෝ අවසානයේ කියවන පොත් ගොඩ බලන්න. බරක් සැහැල්ලු නැහැ. රස්සාවක් වුණත් කරගෙන යන්න සැහැල්ලු වෙන්නේ නැහැ, බර එනවා. පවුලක් නඩත්තු කරන්න ගියාට පස්සෙත් සැහැල්ලුවක් නැහැ, බරක් එනවා. නිවන් මාර්ගයේ පුරුදු කරන්න සැහැල්ලු වෙනවා. කයසිත සැහැල්ලු වෙනවා. කයසිත සැහැල්ලු වෙන්නේ ධර්මයේ පුරුදු කිරීම තුලින්මයි. ඒ සැහැල්ලු බව පවතින්නේ විවේකයෙන් යුතුව, විරාජයෙන් යුතුව, නිරෝධයෙන් යුතුව නිවනට නැඹුරු වෙලා. අන්න ඒකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. එහෙනම් නිවනට උපකාරක දෙයක් තමයි සැහැල්ලු වීම. නිවනට උපකාරක දෙයක් තමයි ප්‍රීතිය. නිවනට උපකාරක දෙයක් තමයි ධම්ම වීරිය. නිවනට උපකාර දෙයක් තමයි දහන් නොවනින් විමසීම. නිවනට උපකාරක දෙයක් තමයි සිහිය. එනම් සිහියෙන් යුතු කෙනාට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් යුතු කෙනාට වීරිය වැඩෙනවා. වීරියෙන් යුතු කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් සැපයෙන් යුතු කෙනාට කායසිතයි සැහැල් වෙනවා. ඒව කෙලෙස් ඇති කරන දේවල් නෙවෙයි. කෙලෙස් ජීවන ප්‍රතිපදාවේ හිත සැහැල් වෙන්නේ, කය සැහැල් වෙන්නේ. බරක් නැහැ. දැන් මිනිසුන් සැහැල්ලු කියන නෝන විභාග ලියල ඉවර වෙලා හරි අනේ සැහැල්ලු කියලා මිනිසුන් සැහැල්ලු වෙන වැඩක් ඉවර වෙලා සැහැල්ලු වෙනවා. ණයක් ගෙවලා සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තියෙන තවත් වැඩකට වැඩක් පැටවෙන කල් විතරයි. ඒක විවේකයේ විරාගයේ නිරෝධය සිදු කරගෙන නෙමෙයි. ඒව බොජ්ජංග වෙන්නේ. බොජ්ජංග වෙන්න නම් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමම ලෝකේ පහළ වෙන්න ඕන. ඊට පස්සේ තිංගතුනි දැන් ඉතින් මේවා අහන්නවත් ආස කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කියන වචන කයින් පහස වාසය කළා. කියන්නේ තමන්ම අත්දැක්කා. සීහිය කියන්නේ මොකද්ද? ධම්මවිචය කියන්නේ මොකද්ද? ඊළඟට වීරිය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? පාසද්දී කියන්නේ මොකද්ද කියලා තමන්ම අත්විඳා. තමන්ම අත්විඳා. අද කාලේ අහන්නත් ලැබෙනවා අඩුයි. බොජ්ජංග ගැන දැන් මේ ටීවී වැඩසටහනක් නිසා යාන්තම් මිනිස්සු ටික ඉස්සරහ නැතුව කැමරාවක් ඉස්සරහ තියෙන නිසා කියන්න පුළුවන්. මිනිස්සු ටිකක් ඉස්සරහන් කිව්වනම් එක අම්ම කෙනෙක් ඇහෙනුම් අරිනවා. ඊට පස්සේ මට ඊළඟ බොජ්ජංගේ අමතක වෙනවා. ඉතින් ඒ නිසා මොකද්ද එකක් තියෙනවා මේ ඒක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මේ ඉතින් අමුතු සමාජයක් බුද්ධ ශාසනයෙන් ගොඩාක් ඈත් වෙච්ච සමාජයක් ඉතින් අර පොඩි දෙයකින් එකපාර ආස්වාදයක් වෙනින්න නිබනහන්නේ ඒ කියන්නේ hina වෙන්නේ නැත්තම් ඊළඟට අර ටිකක් අර එහෙම තිබ්බනම් විහිළු තහලුවක් කරලා ඕපදූපයක් කියලා කුණු හරපයක් කියලා ටිකක් කාන්තරින් ටිකක් පාස් කළා නම් ප්‍රීතියටපත් වෙනවා එතරු බණහද්දී ඒ ඇති වෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජන්නේ නෙවෙයි. දහම ඉගෙන ගන්න අහස, නිවන් මාර්ග ඉගෙන ගන්න අහස කෙනෙකුට මේ බණ ඇහෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජන්ගයක් කරා ගෙනියනවා. මොකද යා ජීවිත අවබෝධයත් එක්ක බුදු කෙනෙක්ගේ ධර්මයේ ආහඳ ලැබීමත් එක්ක ප්‍රීතියටපත් වෙන්නේ. පිළිඳු තහලුවෙන් ඕපදූපෙන් හින්ද පාස් කෙරෙන්නේ නෙවෙයි. නිසා හොඳට තේරුම් ගන්න නිවන් මාවත මේකයි නිවන් මාවතෙන් බැහැර මේකයි කියලා. ඊට පස්සේ පින්වත්නි ඔන්න දැන් පැහැදිලිව කියලා දුන්නා මේ පීචි සත් සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීචි සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට පින්වතුනි මොකද වෙන්නේ? දැන් මේ ප්‍රීතියෙන් කය සැහැල් වෙනකොට හිත එකඟ වෙනවා. ඒක මේ ටික වැඩ පිළිවෙලක් විදිහට තියෙන්නේ. ඒකට සතිය පිහිටියේ සතර සතිපට්ඨානය තුලනේ. එහෙනම් හිත එකඟ වෙන්නේ සතර සතිපට්ඨානය තුල. ඒක එහෙනම් බලන්න සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට සතිපට්ඨානයේ වඩන අතර තුල සමාධිය ඇතිවීම දක්වා ඒ අතර තුර බොජ්ජංග කීයක් ඔහු තුලින් පුරුදු වෙනවද? දැන් මේ සමාධියට ආවේ. හිත එකඟ වෙන එකනේ සමාධිය කියන්නේ. කුසල් සිත එකඟ බවනේ. එතකොට මොන ඒ සිතේ එකඟ බව පවතින්නේ විවේකයේ, විරාගයේ, නිරෝධයේ අසුර කරගෙන නිවනට නැඹුරු වෙලා. අන්න ඒකයි බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් සමාධියක් ඉපදුවොත් ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. මොකද ඒක නිවන ඇසුරු කරගෙනවත් සතිපට්ඨානය ඇසුරු කරගෙනවත් නෙවෙයි. ඒකයි බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි සතිපට්ඨාන ධර්මය දේශනා කරන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම වඩනකොට එයාගේ හිත එකඟ වීමක් ඇද්ද? සමතෙන් හෝ විදර්ශනාවෙන්. එචනේ සමහර අයට මේ හිත එකඟ වෙනවා සමත භාවනාවක් කරද්දී. කියන්නේ භාවනාව ඔහු කරනවා කරන්නේ නීවරණයටපත් වෙමින්. ତୁඩේ ଇତୁල දහන් විමසීමක් නැහැ. හොඳට භාවනා අරමුණ ශී කරනවා නීවරණයටපත් වෙනවා හිත එකඟ වෙනවා. ඒකට කියනවා සමතේ. විපස්සනා කියලා කියන්නේ ධර්මතා විමසනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසනවා. එතන යාට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා අපිට විස්තර කරන්න බෑ. නමුත් ඔහු ධර්මතාව විමසනවා. ඒක විපස්සනා. ඒක සමාධියට කෙනෙක් නීවරණයටපත් කරලා හිත සමාධිමත් කරලා ඒ සමාධිය තුල ඉඳලා විදර්ශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒකට කියනවා සමත පූර්වාංගම විපස්සනා. සමහර කෙනෙකුට තියෙනවා මේ විදර්ශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කර කර යද්දී හිත එකඟ වෙනවා. ධර්මතාත්ව වැටහෙනවා, හිතත් එකඟ වෙනවා. ඒකට කියනවා මේ ඒ ධර්මතා වැටහිමත් එක්ක හිත එකඟ වෙනවා. ඒකට කියනවා විපස්සනා පූර්වාංගම සමත කියලා. විදර්ශනා මුලට එනවා සමතයට එනවා. ඊට පස්සේ තව තියෙනවා ක්‍රමයක්. මේ කෙනෙක්ගේ මේ ධර්මතා විමසාගෙන යනකොට හිතත් එකඟ වෙනවා, ධර්මයට වැටහෙනවා, දෙකම එකට යනවා. ඒකට කියනවා යුගනද්ද කියලා. ඊළඟට දහන් අභිමානයෙන් යුතුව මේ සමත මේ විපස්සනා ඉක්මවා යෑමක් කියන තියෙනවා. ඒකට කියනවා ධම්මුද්දච්ච කියලා. මේ විදිහට තමයි යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයකට යන්නේ. ඔය අමතර කාරණාවක් විස්තර කළේ. එතකොට අපේ හිත එකඟ වුණොත් ඒ හිත එකඟ වීම පවතින්නේ සතර සතිපට්ඨානය තුළ. එතන මේ හිත එකඟ වීම එකපාරම ආවේ නැහැ. සීයත් පිහිටිය ධර්මතාත්ව විමසය හොඳට විමසුවා. වීර්යයෙන් යුතුව, ප්‍රීතියෙන් යුතුව, කයයි සිතයි සැහැල්ලු කිරීමෙන් යුතුවම සමාධිය ඇති වුණා. අන්නේ සමාධිය පවතින්නේ විවේකය ශුරු කරගෙන, විරාගය ශුරු කරගෙන, නිරෝධය ශුරු කරගෙන නිවනට නැඹුරු වෙලා. අන්නේ සමාධිය සමාධි සම්බුද්ධංගේ නිවනට උපකාරකාංගයක් විදිහට පවතින සමාධිය කියලා කියන්නේ ඒකට. ඒ නිසා බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් කොච්චර ධ්‍යාන සමාපatti ලැබුවත් ඒවා සමාධි සම්බුද්ධංගේ බවට පත් වෙන්නේ නැහැ. තිසරණ සරණ ගිය සීලී පිහිටා බුද්ධංග වදන සියලු දෙනා, ඒ සියලු දෙනා තමයි මේ බුද්ධංගය උපුරුදු කරන්නේ නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. සතර සතිපට්ඨානයේ සිත පිහිටවලා. ඔන්න දැන් ආයෙත් ඔබට දැන් පැහැදිලි මේ කාරණා. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ. දැන් ඔබට සමහර කෙනෙකුට ඉක්මනට දැන් මතකත් හිටියා. බොජ්ජංග ටික. අවසාන සම්බොජ්ජංගේ තමයි, බෝධිඅංගේ තමයි උපේඛා සම්බුද්ධංගය. මේ වෙනකොට සතර සතිපට්ඨානයේ සීය පිහිටනවා නැති වෙනවා. ඒ තුල හිත උපේක්ෂාවට හුරු වෙනවා. ඊළඟට නොවනින් විමසනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනකොට ඒව කෙරෙහි නොඇලීමෙන්ද ඇලීම් ගැටීම් දුරු කරන්ද එහාකේ හිත උපේක්ෂාවටපත් වෙනවා. වීර්යයෙන් කරනකොට වීර්ය ඇතිවීම නැතිවීම ඉදිරියේ උපේක්ෂාවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය ඇතිවීම නැතිවීම ඉදිරියේ උපේක්ෂාවටපත් වෙනවා. පස්සද්ධිය ඉදිරියේ හිත උපේක්ෂාවටපත් වෙනවා. ඊළඟට සමාධිය ඉදිරියේ උපේක්ෂාවටපත් වෙලා අවසානයේ මෙයාට හොඳට මේ අනිත්‍ය ප්‍රකට වෙනකොට, දුක ප්‍රකට වෙනකොට, තමාගේ වශයෙන් පැවැත්විය නොහැකි බව ප්‍රකට වෙනකොට ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. සතර සතිපට්ඨානයේ සිත පිහිටවීම තුළින්, දහං කරුණු වැටහීම තුළින්, වීරිය ප්‍රීතිය ඇතිවීම තුළින්, හිත ශකය සැහැල්ලුවීම තුළින්, සමාධිය තුළින් මේ ධර්මතා දකිනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. අන්නේ උපේක්ෂාව නිවනට උපකාරක අංගයක්. මොකද ඕනම දෙයකට අපිට උපේක්ෂාව තියෙන්න ඕනේ. දැන් සමාධිය ඊ ඇතිලා අද භාවනා කරනකොට හිත එකඟ වෙන්නේ නැහැ කියලා චංචල වෙනවා කියන්නේ ආගේ හිතේ උපේක්ෂාව වැඩෙන්නේ නැහැ. සමාධිය ඇති වුණ වෙලාවට නැති වුණ වෙලාවට එයා හිත මධ්‍යස්ථ කරනවා නම් එයා උපේක්ෂාවේ යම් මාවතකට පිවිසෙනවා. හොඳට උපේක්ෂාව වරු කරනවා මෙයා. එතකොට අන්නේ උපේක්ෂාවයි මේක උපේක්ෂා වේ නැත්නම් අර මේ උපේක්ෂා වේදනාව කියන ගණයට නෙමෙයි මේකයි තියෙන්නේ. මේක බොජ්ජංගයක්. මේ උපේක්ෂාව කියන එක මේ කයෙන් විඳින දෙයක් නෙමෙයි. මේ උපේක්ෂාව කියන එක ධර්මයේ දැකීම තුළින් ඇති වෙන එකක්. ඒ නිසා මේක ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව කියන ගණයෙන් බලන්න හොඳ නැහැ. මේක දකින්න ඕන බොජ්ජංගය, ඒ කියන්නේ ධර්මයේ දැකීම තුළින් ඇති වෙන උපේක්ෂාව. ඇතිවීම නැතිවීම දැකීම තුළින් ඇති වෙන උපේක්ෂාව. නිවනට මාර්ගයේ වැදෙන එක තුළින් ඇති වෙන උපේක්ෂාව. ඒක උපේක්ෂා සම්බොජ්ජංගයේ ඒ උපේක්ෂාව සුළු දෙයක් කියලා හිතන්න එපා. බෝධි අංගවල 7 වෙනියට තියෙන්නේ. ඒ උපේක්ෂාව මනා ශීයෙන් යුතු එකක්. ඒ උපේක්ෂාව මනා ධර්ම විමසීම තුළින් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව වීර්යයෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව ප්‍රීතියෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව පශ්චාත්තයෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව සමාධියෙන් ඇති වෙන එකක්. තන හරි පිරිසුදු දෙයක්. පිරිසිදු උපේක්ෂාව. මේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන එක හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවටත් වැඩිය පාරිශුද්ධයි. හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවටත් වැඩිය පාරිශුද්ධයි. මේ නිසා උපේක්ෂා සම්බොජ්ජංගය බුදු කෙනෙක් ලෝකෙද පහළ වීමත් එක්කමයි මේ රතනියෝ හත ලෝකෙට පහළ වෙන්නේ. මේ රතනියෝ හත පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමත් එක්කමයි. නිසා නැවත සීකර ගනිමු. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඊළඟට ධම්ම මේ සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ. මතක තියාගන්න ඕන දැම්ම කෙනෙකුට කටපාඩම් මේක. එතකොට අර්ථය ගන්න. සරල අර්ථය දැනට හිතට දාගන්න. මොකද අපි තව තව විස්තර කරනවා. තව වැඩසටහනක් කරන්නම් බොජ්ජංග ගැන. තවත් තේරෙන්න. එතකොට පින්වත්නි, දැන් මේක මේ ටීවී එක දාගත්ත ගමන් Tamanth නොමිලේ ඇහෙනවා. දැන් ටියුෂන් එකක් ගිහලා ගෙවලා ඉගෙන ගන්නවා නම් කටවල අරගෙන අහගෙන ඉන්නේ. ඒ නිසා මේ සමන්ත ලැබෙන වස්තුව නැති කරගන්න එපා. හොඳට සංයම කරගෙන අහන්න. මේ අතිශයින් දුර්ලභ බුදු කෙනෙක්ගේ ශාසනේ මාර්ග ප්‍රතිපදාවයි කියලා දෙන්නේ. චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස සිහිය පිහිටවනවා නම් සතර සතිපට්ඨානේ, ඒකට කියනවා සති සම්බොජ්ජංගය. ඒ සතිපට්ඨානේ තුල නුවණින් විමසීම ධම්ම විචේ සම්බොජ්ජංගය. ඒ තුලින් ඇති වෙන වීරිය, අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න ඇති වෙන වීරිය, විරිය සම්බොජ්ජංගය. ඒ තුලින් ඇති වෙන ප්‍රීතිය, පීති සම්බොජ්ජංගය. ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ඇති වෙන ප්‍රීතිය, පීති සම්බොජ්ජංගය. ඊළඟට මේ ප්‍රීතියෙන් සැපෙන් යුතු කෙනාගේ සිත එකඟ වීම, සිත සැහැල්ලුවීම, සිත කය පස්සද්ධි සම්බොජ්ජංගය. මේ ධර්මයේ හැසිරීම තුළින් තමයි සිත කය සැහැල්ලු වෙන්නේ. සතිපට්ඨානෙ යෙදීම තුළින්, ධර්මයේ හැසිරීම තුළින් පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ තුළින් හිතේ ඇතිවෙන එකඟ බව සමාධි සම්බොජ්ජංගය. මේ සියල්ල තුළින් ඇතිවෙන උපේක්ෂාව උපේක්ෂා සම්බොජ්ජංගය. අනේ කිතියෙන් විස්තර කළා. එතකොට දැන් මේක ආනාපාන සතියෙන් කොහොමද ඇති වෙන්නේ කියලා එහෙමත් විස්තර කරලා තියෙනවා. දැන් එහෙම සූත්‍ර දේශනාවකුත් අපි ඉදිරියට ඔබට විස්තර කරලා දෙන්නම්. භාවනාවත් තුළින් කොහොමද බොජ්ජංග වෙන්නේ කියලා. පින්වතුනි, දානයක්. හිත නිවනට අරමුණු කරගෙන හිත ලෝභාදී කෙලෙස් දුරු කරන අරමුණෙන් මනාශීයෙන් දානයක් දෙද්දි සිහිය වැඩෙනවා. ඒ තුල විමසීම තුලින් මේ ධම්මවිචේ වැඩෙනවා, වීර්යය වැඩෙනවා, ප්‍රීතිය වැඩෙනවා. ඒකනේ ඊළඟට මේ ප්‍රීති නිසානේ දානයක් හොඳට දුන්නට පස්සේ සතුටු වෙලා එදාට එයාට ආහාර ඕනේ නැහැ. එදාට එයාට කන්නත් බැහැ. හරි සතුටුයි. හරි සෑහලුයි. නිදි මැරුව ගානක් නැහැ. දානීව ගානක් නැහැ. එයාට හරි පහසුයි ඇඟට. පස්සද්ධිය ඇති වෙලා අර දානේම සිහියට නැගි නැගී එනවා. හිතේක නෙවෙයිලා. ඊළඟට කවුද බෑන්නේ, කවුද මේවා කරේ, ඒව එයාට ගානක් නැහැ. එයාට අර අමුතු විදිහට යා ඉතින් උපේක්ෂාවෙන් ඉන්නවා. ඔන්න ඕකට ගොඩක් ආස කළා. කවුද? විසාකා. විසාකා ඔන්න ඒ දානේ නිසා ඔය බොජ්ජංගිය වැඩෙන හැටි අත්දැක්කා. ඒ නිසා විසාකා හැමදාම දානි දුන්නේ ඒ කොයි කරුණ හත අත්විඳින්න. බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි මට මේ දාන 8ක් දෙන්න, දවසට දාන 8ක් දෙන්න අවසර දෙන්න. ඇයි විසාකා කියලා හෙව්වා? ඒ කියන්නේ දාන 8ක් කියන්නේ කැඳ දානය, ආගන්තුක දානය, නේවාසික දානය, ගිලන් දානය, ගිලන් උපස්ථායක දානය, වස්සාවාසික සිවුරු දානය, අඳන දානය, මේ ජල සාතිකා දානය, යාගු දානය, ඔය වගේ දාන දෙන්න මට අවසර දෙන්නයි කියලා කිව්වා. ස්වාමීනි මේ දාන දුන්නට පස්සේ මේවා සිහි කරන මට බොජ්ජංග වෙනවා. කායසිත ප්‍රීතියෙන් පිනා යනවා. මට ඒතුළු බොජ්ජංග භාවනාව කරන්න පුළුවන් කිව්වා. බොජ්ජංග භාවනාව කියන්නේ ඒකට. එයා ඒ සසුත අත්දකිනවා. ඒ සැහැල්ලුව අත්දකිනවා. ප්‍රීතිය අත්දකිනවා. උපේක්ෂාව අත්දකිනවා විශාකා. ඉතින් අද කාලේ ඒකට හේතුව හිතේ ලෝභ හිත හොඳට දුරු කරන්න ඕන. ලෝභ හිත හොඳට දුරු කරන්නේ නැතුව මේ දානයක් අපි දෙන්න ගියට පස්සේ වං හොන් හොයනවා. එක ව්‍යංජනයක් බෙදන්න බැරි වුණොත් ඒකට හිත යනවා. ආහුඳුරුට දානින් ගත්තේ නැත්නම් ඒකට හිත යනවා. ඒකෙන් කඩාගෙන වැටෙනවා. දාන වියන්න ගෙන්නගෙන ගියාය උදව් කළේ නැත්නම් හිත වැටෙනවා. තෙලට දාන්න හිටපු ව්‍යංජනයට කිරි දැම්මොත් එහෙම හිත වැටෙනවා. එතුනේ යන්නේ හිත බරයි. අවසානින් වං හොන් ගොඩක් ඉතුරු වෙනවා. දාන ඉවර වෙනකොට පස්සද්ධිය ප්‍රීතිය සැහැල්ලු නෙවෙයි වං හොන් ගොඩක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ගිය වියදම කිය කියා ඉන්නවා. මෙච්චර ගියා දානෙට, මෙච්චර ගියා දානෙට කියා. එහෙම හිත බර කරගන්න ඕනේ. ඒ නිසා හිතට ගන්න මේ කියන ගුණධර්මය අත්විඳ විඳ දානයක් දෙන්නේ කාට? ප්‍රීතියෙන් පිනා යන විදිහට දානයක් දෙන්නේ කවද්ද? කුස ආහාරයෙන් මේ ප්‍රීතියෙන් පිරෙන දවසක් කවද්ද එන්නේ? කැමති වෙන්නේ වට. මේ ශාරිපුත්ත මහා රහතන් වහන්සේ දේශනා කරනවා. ප්‍රිය ආයස්මතුනි, මාහට මේ සති සම්බොජ්ජංගේ හිතේ වැදින හැටි, ඒ සති සම්බොජ්ජංගේ නැති වෙන හැටි මට හොඳට දැනෙනවා. මම දන්නවා මේ වෙලාවට සති සම්බොජ්ජංගේ තියෙනවා, මෙන්න සති සම්බොජ්ජංගේ නැති වුණා. මෙන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති වුණා, මෙන්න නැති වුණා. මෙන්න ප්‍රීතිය, මේ වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, ඊළඟට සමාධි, උපේක්ෂා කියන මේ බොජ්ජංග ඇති වෙනවා නැති වෙනවා මට ඕන තරම් අත්දකින්න පුළුවන්. ප්‍රිය ආයස්මතුනි, මට කැමැති තරම් සති සම්බොජ්ජංගෙන් වාසය කරන්න පුළුවන්. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් වාසය කරන්න පුළුවන්. එතකොට මේ වගේ මහා සංඝ පිරිසක් මැද සිංහනාද කරන්න තරම් සාරිපුත්තයන් වහන්සේගේ බොජ්ජංග භාවනාව කොහොමද? උන්වහන්සේ රන් කඳක්ෂේ බැබළුණා. සංඝයා අතර පුන් සඳක්ෂේ බැබළුණා. උන්වහන්සේගේ බැල්මින් දැක්මින් බොහෝ දෙනාගේ දුක් දුර වුණා. සංඝයා ගොඩාක් ප්‍රියමනාප කළා. ආස කළා සාරිපුත්තයන් වහන්සේ දකින්ද. සාරිපුත්තයන් වහන්සේගෙන් බණපදයක් අහන්න. උන්වහන්සේගේ බොජ්ජංග භාවනාව අතිශයින් දියුණුයි, තේජුණුයි. ප්‍රිය ආශ්‍රමතුනි, මට උදේ කාලේ කැමැති බොජ්ජංගික වාසය කරන්න පුළුවන්. දහවල් කාලේ තවත් බොජ්ජංගික වාසය කරන්න පුළුවන්. හවස් කාලේ තවත් බොජ්ජංගික වාසය කරන්න පුළුවන්. ප්‍රිය ආශ්‍රමතුනි, ඒක මේ වගේ දෙයක්. රජුරවන්ට ලස්සන වස්ත්‍ර තියෙන පෙට්ට ගමක් තියෙනවා. ඉතින් ඒ රජුරෝ කැමති නම් උදේට කැමති වස්ත්‍රයක් අඳිනවා. දවල්ට ඒක අයින් කළ වෙන වස්ත්‍රයක් අඳිනවා. හවසට වෙන වස්ත්‍රයක් අඳිනවා. ඒ වගේ ප්‍රියාශ්මතුනි, මාත් කැමති බොජ්ජංගය උදේවරු විවාහය කරන්න පුළුවන්. දවල්වරු විවාහය කරන්න පුළුවන්. හවස්වරු විවාහය කරන්න පුළුවන්. මේවා තුන් ලෝකෙටම සිංහනාද නොවේද? කැමැති විදිහට. ඒකයි අර තියෙන්නේ ඒ පත්තිපත් අමතංග ගහිය ලද්දා මුදා නිබුතින් බුංජමාන සිතු විලෙසට අම නිවන වැළඳුවා. ඒ මහරහතන් වහන්සේලා කැමැති විදිහට අමාමා නිවන වළඳනවා. අමෘතේ වළඳනවා. ඒ රහතන් වහන්සේලා. දැන් මිනිස්සු සිතු සිතු විලසට කාමයේ වළඳනවා. බොජ්ජංගේ වළඳන්නේ හිතන විදියට සිහිය පිටව ගන්න පුළුවන්ද? හිතන විදියට වීර්ය කරන්න පුළුවන්ද? හිතන විදියට නොවන නිවසන්න පුළුවන්ද? හිතන විදියට ප්‍රීතිය ඇති කර ගන්න පුළුවන්ද ධර්මයේ තුලින්? දහමක් බණක් අහලා ඇති වෙන ප්‍රීතිය මේ channel එක මාරු කර ගමන් නැති වෙනවනේ. මේ ළමයි එක කතා කර කර ඉති මේ නැති වෙනවනේ. ඇති වෙන සැහැල්ලුවස පහසුව නැති වෙලා යනවනේ. කොච්චර දුර්වල අඩියකද අද මේ ප්‍රාණ සත්‍යය සිටින්නේ. කොච්චර මේ දුර්වල සත්‍යයකද. ඉතින් අපි මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. ඒ නිසා අනේ මේ වගේ අපේ සාරිපුත්තයන් වහන්සේ ඉතින් මහරහතන් වහන්සේලා ඊටාම සනීපෙන් මේ බුද්ධංගෙ වැඩුවා. ශිෂ්‍යයෙ වැඩුවා. භාග්‍යතුන් වහන්සේ යම්සේ බුද්ධංගෙන් වැඩවාසය කරනවාද? උන්වහන්සේ පිරිවර ආශ්‍රිතන රහතුන් ඒ බුද්ධංගෙම වැඩවාසය කළා. ශාස්ත්‍රෝ නහසේ යම් සැපයක් අත් විඳිනවාද? අනිත් සියලු දෙනා ඒ සැපේ අත් විඳිනවා. දැන් ගෙදරක එක්කෙනෙක් දහම් සැපේ විඳිනකොට ගෙදර අනිත් පස් දෙනාම වෙනත් දුකකින් වාසය කරනවා. එක්කෙනෙක්ගේ අදහසකට අනිත් අය නෑ. එක මේසේ වට වෙලා පස් දෙනා කෑම කනවා. වේදනා පහක් අත් විඳිනවා. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග එකම සැපේ වාසය කරනවා. දහස් ගණන් සංඝයා සමග. හරි පුදුමයි මේ බුද්ධ ශාසනය. ඒ නිසා නෑ ශෝක කරන්න ඕනේ. ඒ ගැන වැළපෙන්න ඕනේ. විශ්ෝක වෙන්න ඕනේ. ඒ බුදු ශාසනයට පහදින් තමයි මේ කිව්වේ. ඒ රහතුන්ගේ යුගයට පහදින් තමයි මේ කිව්වේ. ඒ උතුම් රහතන් වහන්සේලා මහා මොණිවරු අත්විඳින ලද ස්පර්ශ කරන ලද සත්බුද්ධංගියෝ ගැන මේ විදිහට වචන මාත්‍රේ නමුත් අහන්ට ලැබුණා නේව කියලා. සන්තෝෂයටපත් වෙන්න ඕන. හිත සෑහළු කරගන්න ඕන. සතුටටපත් වෙන්න ඕන. ප්‍රීතියටපත් වෙන්න ඕන. අපිටත් බුදුරුන්ගේ ධර්මය ඇහෙනවා කියලා. මොණිවරුන් ස්පර්ශ කරපු මාණික්කය ගැන අහන්න ලැබෙනවා කියලා. ප්‍රීතියටපත් වෙන්න. ඒ නිසා ඒ සතුට, ප්‍රීතිය, ඒ ධම් ප්‍රසාදය යම් දවසක ඔබට මේ මාණික්කය ලැබලා දෙනවා. ඒ මාණික්කය තියෙන තැනට මේ රැස් වෙන පින නැමැති යානාවෙන් ඔබ රැගෙන යනවා. ඒ නිසා ආස කරන්න මේ ධර්මය අහන්න. ඊට පහදව ගන්න. නැවත නැවත අහලා මේ දැනුම ඔබට ගන්න. ඔබගේ හිත ඇතුළට කිඳා වස්වා ගන්න. මතකයේ රඳවා ගන්න. දරු මුණුබුරන්ට ඥාති බන්ධු මිත්‍රාදීන්ට මේ ධර්මයේ මිහිර ලබලා දෙන්න. ඔබ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔබෙන් ඕක නැති කරන්න එපා. තවත් එක්කෙනෙකුට හරි බණපදයක් දෙන්න. ඉතින් ඒ නිසා අද ඕන බොජ්ජංග ධර්මයෙන් ගැන මූලික කරුණු සාකච්ඡා කළා කතා කළා. ඒ නිසා අපි කාතුල සත්ත්ව බොජ්ජංගියෝ දිනු කර ගැනීම පිණිසම මේ පින් හේතු ආශනා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට අපගේ මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අපි කාතුලත් සති සම්බොජ්ජංගේ වැඩේවා, ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩේවා, විරිය සම්බොජ්ජංගේ වැඩේවා, ප්‍රීති සම්බොජ්ජංගේ වැඩේවා, පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩේවා, සමාධි සම්බොජ්ජංගේ වැඩේවා, උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩේවා, සත්ත බොජ්ජංග ධර්මය දියුණු කර ගැනීම පිණිසම මෙවන් මාර්ගයේ ගමන් කිරීම පිණිසම මේ පින් හේතු ආශනාම වේවා. සිරුවන්.